මට අවුරුදු 9යි මට වයස. මේ කියන ධර්මතාවයේ මම දැකපු කෝණයක් තියෙනවා. පිනිබානෝ මට අවස අපේ සීයා කිව්වා පුතා මෙතන වාඩි වෙලා ඉන්න. ඉඳලා මට මේ පරිසරයේදී ආ බලලා ඉතන දේවල් මට කියන්න. මම ඇවිල්ලා ආනවා. සීයා දන්නා දැන් රෑ වෙනකොට පිනිබානයි මේ පරිසරයේ සීතලයිනේ. 6-7 වෙනකොට සීතලයි. ඒක දැනගෙන එළියට ආවෙම නැහැ. එළියට ආවෙම නැහැ. අමත් දැන් මේ කොළවල මේ කප් පේනවා, මේ ගස්වල මේ කප් පේනවා, මේ අතුවල මේ කප් පේනවා. පරිසරය කරුව වෙන්න වෙන්න ඒ නාම රූප පේන්නේ නැති වෙනකොට මේ එකක් හිතෙනවා. ඒ නැති නිසා මේක හිතෙන්නේ. ඕම හිතලා දැන් මටත් කලකිරිලා, විඩාවටපත් වෙලා. ඔක්කොම අත්හැරලා දැන් විවේකින දැන් සීතල. ඕම උණ්ඩි වෙලා ඉන්නවා. අටට විතර ඇවිල්ලා මගේ ළඟින් වාඩි වෙලා ආන පුතාට මොනවද හිතෙන්නේ කියලා. එකම එක දෙයක් හිතෙනවා සීය. එකොට සීයාන මොනවද පුතා ඒක මට කියන්නේ. සීතල නිසා මට දුකක් දැනුණා. වේදනාවක් දැනුණා, කම්පාවක් දැනුණා. හැබැයි ඒකට මම ගොඩාක් සන්තෝෂ වුණා. ඒකට හේතුව තමයි මේ දුක හැදෙන්නේ සැපකින අන්තයේ තියෙන නිසා. සැපක් ලෝකේ නැත්තම් දුකක් හැදෙන්නේ නැහැ. එහෙනම් දුකට හේතුව සැපකින අන්තේ නම් මේ දුක සම්පූර්ණ නිර්මාණය වෙලා තින්නේ සැපට සාපේක්ෂව. මේක තුල සැපයක් තියෙනවා. මේ දුක තුලින් මම ඒ සැපය දැක්කා. ඒක සංගවිච්ච සැපය. දුකක් පවතින විදියක් නෑ. සැපයක් නැත්නම් එන සැපේ කියන හේතුව නිසානේ දුක ඇති උනේ. එහෙනම් මේක සැපේම ඵලයක්. එතකොට මේක දුකක් වෙන්න බෑ. මේක සැපයක්මයි. ඒක මම දැක්කා. ඒක තමයි මම අවසානට දැක්කේ. ඒක දැක්කාම මේ වටිනාකම ඉදිරිය අනිත් ඒවාට ඉන්න බෑ. ඒ නිසා ඔක්කොම ගියා ඔළුවේ. මේක විතරයි රැඳුනේ. එතකොට යම් පුතා කියලා සැපේ කියන හේතුව නිසා තමයි දුකේ හටගන්නේ. එහෙනම් දුක කියන එක ඇත්තම දුකක් නෙමෙයි. සැපේම තවත් ප්‍රතිනිර්මාණයක්. සැපේම ප්‍රතිඵලයක්. එහෙනම් දුක නිසා සැප ඇති වෙනවා. ඇත්තටම සැප කියන්නේ සැපයක්ද නැහැ. ඒක දුකක්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ පංච ආයතන වලට මේ ගෝචර වෙන සලායතන කර්ම වලට කියනවා මේ කියන පංචකාමයේම දුකයි. එතකොට දැන් ලස්සන දේවල් පේනක කොහොමද දුක උනේ? මිහිරි දේවල් අහනක කොහොමද දුක උනේ? රසවත් දේවල් ආහාර වලට ගන්නක කොහොමද දුක උනේ? ස්පර්ශය කොහොමද දුක උනේ? අපිට ඉතන සිතවිලි කොහොමද දුක උනේ? ගන්ධය කොහොමද සුගන්ධය කොහොමද දුක උනේ? කොහොමද මේක දුක උනේ? මේකින් සැපය හැදිලා තියෙන දුක නිසා දුකට සාපේක්ෂව සැප නිර්මාණය වෙන්නේ. දුක කියලා අන්තයක් නැත්තම් සැප කියලා අන්තයක් එන්න බෑ. ආලෝකය කියලා අපි කියනවා. කරවල නැතුව කොහමද ආලෝකයක් අපි අඳුනගන්නේ? ආලෝකය කියලා එකක් ඇදෙනවද නැහැ? ආලෝකය හැදුනේ කරවලට සාපේක්ෂව. අන්ධකාරය පවතින තාක්කල් ආලෝකය කියලා එකක් මිනිස්සු අඳුනනවා. ආලෝකයේ තියෙන තාක්කල් අන්ධකාරය මිනිස්සු අඳුරනවා. මිනිස්සු සැපසේ තේරුම් ගන්නේ දුකට සාපේක්ෂව. දුක තේරුම් ගන්නේ සැපට සාපේක්ෂව. එහෙනම් අද අපි මේ පංචකාම ලෝකේ සැප විඳිනවා නම් ඒ සෑම සැපයක්ම මොනොට සාපේක්ෂව නිර්මාණය වෙච්ච එකක්ද? දුකට සාපේක්ෂව. එහෙනම් දුක කින හේතුව නිසා හටගත්ත ඵලයක් නම් මේක සැප වෙන්න බෑනේ. දුකෙන් හටගත්තේ කනිවාරම දුක වෙන්න පායි. ඒක බුද්ධ ඥාණයෙන් දැකලා සබ්බේ සංඛාර දුක්ඛ කියලා කියනවා. ඇයි මේ ලෝකේ සැප කියලා එකක් නැහැ. සැප ඇදිලා තින්නේ දුකට සාපේක්ෂ. එහෙනම් දුක කින හේතුව නිසා හටගත් එකක්. එහෙනම් මේ හැම සැපයක් තුළම දුකක් තියෙනවා. බුදුහාමුදුර මේක දැක්කා. වින්දනය කළ බලන්නකෝ සැපවල් කොහේ හරි තැනක සැප තියෙනද? අවසන් වෙන්නේ දුකෙන්. රසයි කෑලි 25ක් විතර කාලා බලන්නකෝ පැණිවලලු. වමනේ දාලා මත් වෙලා කලකිරිලා අජීර්ණ වෙලා. පැණි රස කෑලි දෙකකට වඩා කන්න බෑ. සුවඳ විනාඩි 5කට වඩා හිමින්න බෑ. ලස්සන දේවල් දවස් දෙකක් බලන්න බෑ. කලකිරෙනවා. ලෝකෙම රූ රජින බන්දලා තිබ්බත් සතිය බලනකොට ස්වාමි පුරුෂයාට කලකිරෙනවා. ඇයි? ඒක දක ඉන්නකොට පැය 24 දෙකක් යනකොට ඒ මනුස්සර ජීවිතෙත් එක පැන්ටිපස්ස ලස්සන නෑ. හැමදාම දකින කුකුලගේ කරමල රතුයි කියලා කියනවා. රූ රජින විනාඩියක් දෙකක් තමයි ලස්සන. හැබැයි මාස දෙක තුනක් ළඟ හිටියම එයා ලස්සන නැතුව යන. ඊපස්සේ ඒව ගණන් ගන්නෑ. ඕක තමයි ඇත්ත. එහෙනම් මේ හැම දෙයක් තුළ මේ දිට්ටි කාමය, සෝත කාමය, જીවා කාමය, ඒකෙන ස්පර්ශ පොට්ටබ්බ කාමය, මේ කියන හැම දෙයක්ම මිනිස්සු සැපයි කියලා කිව්වට සැප හැදිලා තියෙන්නේ සැපෙන් නෙමෙයි, දුකට සාපේක්ෂව. දුක කියන හේතුව නිසා අටගත්ත ඵලයක්. ඒ ඵලය පුරාවට අභ්‍යන්තරයේ තින්නේ දුක. ඒ නිසා මොන සැපේ වින්දත් ඒ සැපේ තුළින් අවසන් වෙන්නේ දුක. හේතුව දුකෙන් තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා හැමතැනම දුකයි. දැන් දුකට සාපේක්ෂව තමයි අපි ගත්තේ. දුක කියන හේතුව නිසා සැප හටගත්තා. දුක කියන හන්තේ පවතින නිසා තමයි සැප කියන හන්තේ පවතින්නේ. ඒ නිසා දුකේ හේතුවෙන් අටගත්ත ඵලය පුරාවටම තින දුක. ඒතොර අපි සැප කියලා කිව්වට ඒ අන්තයෙන් විස්තර කළාට ඒ අන්තය හැදිලා තින දුකෙන්. ඒ නිසා මේක දුක. දැන් සැපෙන් සැප කියන හේතුව නිසා හටගන්නවා දුක. හරිද? දැන් සැප කියන හේතුව දැන් සැප හැදුනේ කොහොමද? දුකට සාපේක්ෂවනේ. එතකොට මේ සැප කියන හේතුව නිසා දුක හැදෙනවා. හරිද? එතකොට දැන් දුකේ තියෙන්නේ මොනවද? සැපනේ. නමුත් ඒ සැප පවතින්නේ මොතේ මොකම එක වෙනස් වෙනවා. අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙන නිසා සැප රැඳෙන්නේ නැහැ. ඒ නිසා දුක හට ගන්නවා. මේවා රැඳෙන්නේ නැහැ. පවතින්නේ නැහැ. සැප කියලා පෙන්වන්න බෑ. පෙන්වන්න හදනකොට තුන් අතාවක් විතර වෙනස් වෙලා. ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැති නිසා දුකට සාපේක්ෂව සැප හැදුනට සැපට සාපේක්ෂව දුක හැදුනට දෙකේම පවතින දුකමයි. දැන් අපි දුකට සාපේක්ෂව සැප ගත්තා. එහෙනම් මේ හේතුව නිසා අටගත්ත නිසා අපි සැපයට කියන මේකත් දුකේම ඵලයක්. ඒ නිසා මේක දුකයි කියලා. හැබැයි සැපයට සාපේක්ෂව දුක හඳුන්වනවානේ. එතකොට සැපේ හේතුවෙන් අටගත්තා මේ දුක තුල දුක තියෙන්න බෑ. සැපනේ තියෙන්න ඕනේ. හැබැයි සැප රැඳෙන්නේ නැත්නම් දැන් ඒක මොකද්ද? දුකයි. ස්ථිර වශයෙන් පවතින්නේ නැත්නම් ඒක මොකද්ද? දුකයි. සැපේ කියලා අපිට හඳුන්වන්න විදියක් නේ. ඒක පවතින්නේ. ඒ නිසා බුදුහාඳුර කියන ඒකත් දුකයි කියලා. ඒක සෝතාපන්න කට්ටියට තේරෙනවා. මේ ආර්ය ධර්මයන් දුකයි. ඇයි? අවබෝධයෙන් දකින්න එක දුකක් නෙමෙයිද? 100ෙන් ඉන්න එක දුකක් නෙමෙයිද? 100ක් මම නෙමෙයි කියන තැනට එනවා රාත් මාර්ගයේ යන කෙනා. ඒ හින්දා තමයි අටක්ගල රාත් වෙන්නේ. 100ක් මම නෙමෙයි සිත. ඒකත් මම නෙමෙයි. ධර්මය ඒකත් මම නෙමෙයි. බුදුහාමුදුරන බැඳිලා නැහැ. බුදුහාමුදුරුව වැඩකුත් නැහැ මට. ධර්මයේ වැඩකුත් නැහැ. උන්වහන්සේ හබලයි හොරුවයි විසි කරලා සසරෙන් එතර වෙනවා. උන්වහන්සේ බුදුහාමුදුරන්ට අවු වෙලත් නැහැ. රාතන් වහන්සේ බුදුහාමුදුරන්ට අවු වෙලා එහෙනම් තාම ඇලිමක් තියෙනවනේ. හැබැයි ආර්යවරු තාම ධර්මය අල්ලගෙන ඉන්නවා. ඇයි තාම රාත් වෙලා නැහනේ? මේක ලස්සන කරුණා. මේක තමයි කමඨාන. මේක තුල හාරිය එකක් තියෙනවා. මේක සතර සටිපන් මේම අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලගෙන ඉන්න නිසා ඒගොල්ලෝ තුල හන්තේ තියෙනවා. අනාගාමී වෙනකම් අන්තේ තියෙන සියුම් ලෙස පවතින යන්තේ. හැම මොහොතක් ගානේ එයා තුල හන්තයක් නිර්මාණය වෙලා යන්තේ පවතිනවා. ඒක ක්‍රමානුකූලව තේරිලා තමයි ඒක අවබෝධයටපත් වෙන්නේ. මේ ලෝකේ හැම දෙයක්ම පවතින්නේ ඊට සාපේක්ෂව තවත් එකක් පවතින නිසා. ආර්යවරු පවතිනවා. දැන් අපි ආර්යවරු කියලා කියමුකෝ නේද? ආර්යවරු කියලා කියමුකෝ කියලා තමයි කිව්වේ. ආර්යවරු කියන තැනට ආවේ නැහැ. ඒතුව තාම අපි වඩනවන්නේ මාර්ගේ නේද? එතකොට මේ ඉන්න ස්වාමීන් වහන්සේලා ආර්යවරු නම් ඒක කොහොමද තියෙනවනේ? අනාර්යවරුන්ට සාපේක්ෂව නෙමෙයිද? එතන අනාර්යවරු නිසා ඒ අනාර්යවරු කියන හේතුව නිසා හටගත්ත ඵලය තමයි ආර්ය කියන එක. ආර්යෝ නේ කවුද? අනාර්යවරු නෙමෙද? දැන් රාතන් වහන්සේලා 80 මාස ශ්‍රාවක කරන් බලන්නකෝ ඒ කට්ටිය ඔක්කොම මොන හේතුව නිසාද ආවේ? අනාර්ය හේතුව නිසා ආර්ය උනේ. පුතුජන වෙලා ඉඳලා මිනි මරලා අරක්කු බීලා අසත්පුරුෂ වැඩ කරලා ඒ ඔක්කොම කරලා ඒවා කලකිරලා එපා කියලා ඔක්කොම දමලා ගාලා ආර්ය වුණා. එහෙනම් අනාර්ය පවතින නිසා තමයි ආර්ය කියලා එක නිර්මාණය වෙලා තියෙන්නේ. අමදාම ලෝකේ අනාර්යවරු පවතිනවා. අනාර්යවරු පවතින්නේ ඇයි? ආර්යවරු ඉන්න නිසා. දැන් ආර්යවරු නැත්තම් අනාර්යවරු කියලා ප්‍රශ්නයක් තියනවද? නෑ. ලෝකෙම ප්‍රශ්නයක් නෑ. ආර්යවරු එක්කෙනෙක් හරි ඉන්න තාක්කල් අනාර්යවරු කියන ප්‍රශ්නයක් තියනවා ලෝකේ. අනාර්යවරු ඉන්න තාක්කල් ආර්යවරු කියලා ප්‍රශ්නයක්වත් තියනවා. අන්ත දෙකම එකින් එක එයා මෙයාව නඩත්තු කරනවා, මෙයා මෙයාව නඩත්තු කරනවා. සැප දුක නඩත්තු කරනවා. දුක සැප නඩත්තු කරනවා. දැන් දුක බලන්න සැප නඩත්තු කරන ඇටි. දැන් දුකේ ඉන්න මනුස්සයා ගෙවල් හදන්න ඕනේ, දොරවල් හදන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ කියලා සැප නඩත්තු කරන්නේ නැද්ද? දුක් විඳින හැම මනුස්සයම සැප නඩත්තු කරනවා. සැප වින්දින මනුස්සයා ඩි මේ කරදර හරි ඩම් කියලා කාටවත් දීලා දාමු. මේක අරයට ලියමු. මේක ආශ්‍රමයට දෙමු. මේක පන්සලට දෙමු. දැන් මෙයා දුක නඩත්තු කරන්නේ නැද්ද? සැපේ ඉන්න මිනිස්සු ඔක්කොම දුක නඩත්තු කරනවා. දුකේ ඉන්න මිනිස්සු සැප නඩත්තු කරනවා. මේක විශ්ව ධර්මතාවය. නිතරම දුක දුකෙන් නඩත්තු වෙන්නේ නැහැ. සැපෙන් තමයි දුක නඩත්තු වෙන්නේ. එතකොට දුක සැපෙන් නඩත්තු වෙන. ඒ වගේම සැප දුකෙන් නඩත්තු කරනවා. ඒ නඩත්තුව තේරිලා ඒකෙන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව නිදහස් වුණාම එයා ආර්ය. එයා රාත් වෙලා. ගොඩාක් රාතන් වංශල පඤ්ඤාධික කට්ටිය රාත් වෙන්නේ මේ ක්‍රමයට. මේ සැපෙන් දුක නඩත්තු වෙනවා, දුකෙන් සැප නඩත්තු වෙනවා. මේ නඩත්තු වෙන්නේ නිදහස් වෙනවා. සැපෙත් නැහැ, දුකෙත් නැහැ. දැන් මොනවද? රාත්. ප්‍රඥාවෙන් ඒක දකිනවා. ගාක් දකිනවා. ලස්සනයි. සැපේට આવුණා. ඇයි මම මේක සපේට ඒක ලස්සනයි. ඒකෙන් වින්දනයක් ලැබුවා, කාමයක් ලැබුවා, ස්පර්ශයක් ලැබුවා. එතකොට මේ සපයි මේ ලස්සනයි කියලා මං ගත්තේ ඇයි? කැතට සාපේක්ෂව නැමෙයිද? වේලිච්ච ගාට කොළ නැති ගාට සාපේක්ෂව නැමෙයිද මං මේක ගත්තේ? එහෙනම් මෙතන දුකක් තියෙනවා. අකමැත්තක් තියෙනවා. ඒ අකමැත්තට සාපේක්ෂව කැමැත්තක් ඇති වුණා. දුකට සාපේක්ෂව සැපක් ඇති වුණා. අයාපතට සාපේක්ෂව යාපතක් ඇති වුණා. එහෙනම් මේකට මෙයා මෙයාව නඩත්තු කරනවා. මෙයා ඉන්න නිසා තමයි මෙයා ලස්සන උනේ. ලෝකේ ඔක්කොම ලස්සන නම් මේක ලස්සනයි කියනවද? ලෝකේ ඔක්කොම දුකයි නම් මං කාටද දුකයි කියලා කියන කියන්නේ? ඒකයි දුක අවබෝධ කරගත්ත කටේ කතාවක් කියන්නේ. ඇයි දුකයි කියන්නේ දෙයක් නෑ. ඒක කියන එක දුකක්. හැමදේම දුකයි කියන එක දුකක් නෙමෙයිද? ඒක කියන්නේත් නෑ උන්වහන්සේ සද්දන්තව බලාගෙන ඉන්නවා. එනම් ගාක් දකින්නකොට ඒක සැපයි කියනකොට උන්වහන්සේ දන්න මේ සැප තීරණයේ උනේ දුකට සාපේක්ෂව. ලස්සන තීරණ උනේ අවලක්ෂණ වලට සාපේක්ෂව. එනම් මෙයා නඩත්තු කරා. මෙයා නිසා මෙයා පවතිනවා. මෙයා නිසා අරයා පවතිනවා. ලස්සන දේවල් තියෙන නිසා නේද අවලක්ෂණ දේවල් පවතින්නේ? නැත්නම් අවලක්ෂණ දේවල් පවතින විදියක් නැහැනේ. එනම් මේ දෙන්නගෙම නඩත්තු වෙන්නේ නිදාසුනා කියලා කියන්නේ එයා නැවත ඉපදෙන්නේ නැහැ. මේක චතුරාර්ය සත්‍ය තුල සැඟවිච්ච ධර්මතාවය. මේක තම ආර්යවරු දකින සත්‍යය. ඒගොල්ලෝ මේක ස්පර්ශ කරන මේගොල්ලෝ ඒක ඒගොල්ලන්ට තේරෙනවා මේ කතන්දරේ.